සාදු 2016 වසරේ 5 මාසේ 15 වෙනිදා භාවනා වැඩසටහන වෙසක් සතිය වෙසක් මාසය තිරුවන් බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණය 2560 සම්පූර්ණ කරන ඒ අසිරිමත් තෙමඟුල සමරන දිනය ලක්නම් කරනවා. මේ සමය කියන්නේ ප්‍රඥාව තියෙන අයට ප්‍රඥාව වැඩි කරගන්න, ධර්ම අවබෝධය කරගන්න තියෙන හොඳම කාලය. ස්වභාවයෙන්ම මේ විශ්වය, විශ්ව ධර්මතාවය මිනිසාගේ ප්‍රඥා මහිමය වැඩි කරවන සමයක් තමයි මේ විසක් සමය. ප්‍රඥාව දියුණු කරන අයට, ඒ වගේම කෙලෙස් දියුණු කරන අයට කෙලෙස් වල මුතුකුත් ඇති වෙන සමයක් හැටියට සලකනවා. මේ මානසික රෝග වෙන තියෙන එක, මානසික රෝග වැඩි වෙන සමයක් හැටියට පුරා හඳ පායන කාලය. එකකින් අදහස් වෙන්නේ තමන්ගේ සිත යොමු කරලා තියෙන්නේ මොන පැත්තටද, ඒ පැත්තෙන් හිත වැඩෙන කාලය. කුසලයේ දියුණු කරන අයට කුසලයේ, අකුසලයේ දියුණු කරන අයට අකුසලයේ වැඩෙනෝ. මේ ස්වභාව ධර්මයේ තිබෙන යම් ශක්ති ස්වභාවය නිසා ඒ ස්වභාව ධර්මයෙන් ලැබෙන ආශිර්වාදයක් සමගම තමයි ලෝතර බුදුරජාණන් වහන්සේ මේ සම්බුද්ධ ආලෝකය අවබෝධ කරගන්නේ, තේරුම් කරගන්නේ. ලෝකීය විෂයක් නොව ලෝකෝත්තර විෂයක්ද මේ ලොවට නැවුම් දහමක්ද පහළවන්නේ ඒ වෙසක් පොර පසවසක පොහෝ දවසේ. මනුෂ්‍යයෙකු විසින් තනිව එය අවබෝධ කළා යැයි සිතන්නටවත් නොහැකි ධර්මයක් ලොව අවබෝධ කරගත නිසා මුළු මහත් මිහි කලයේම සිටින සියලුම අනවර්ථය, ගුණවන්තය, දාර්ශනිකයෝ, සියලු ආගමිකයෝ, ශාස්ත්‍රවරු, අභිභවා බුදුරජාණන් වහන්සේ හිරු මඩල වාගේ බැලුවා. ඒකට හේතුව මිනිස්සෙකුට හිතන්නවත් බැරි දෙයක් මිනිස්සෙකු විසින් අවබෝධ කර නිසා. ඔබත් නිවන් අවබෝධ කරගන්න මහන්සි වෙන කෙනෙක් නම් කල්පනා කරන්න ඕන, ඔබට හිතන්නවත් බැරි දෙයක් තමයි නිවන කියලා කියන්නේ. හිතේ චිත්‍රයක් ඇඳගන්න බැරි දෙයක් නිවන කියන්නේ. පොතකින් ඉගෙන ගන්න බැරි දෙයක් නිවන කියන්නේ. ඒ නිසා ප්‍රත්‍යක්ෂව විදදරා ගන්න කියන වචනය බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. දුකට වේදාන බුදුරජාණන් වහන්සේ ශරීර රෝග වලට නෙමේ මානසික රෝගයක් වන දුකට වේදාන බුදුරජාණන් වහන්සේ. මේ ලෝකෝත්තරත්වයට පත් වෙන්නේ නැතිව කිසිම කෙනෙකුට සහනයක් ලබන්න බෑ. ඉන්ද්‍රයන් වල පිහිටලා ඉන්නකම්ම, ඉන්ද්‍රයන් උපාදානය කරනකම්ම අසහනය, පීඩනය. ඉන්ද්‍රයන් අතහරිනව සමගම තමයි ලෝකෝත්තරත්වය ලැබෙන්නේ. ඒක අදහස් වෙන්නේ තමන් ඉන්ද්‍රයන් ස්පර්ශ නොකොට වාසය කරනවා කියන එකයි. පංච උපාදානස්කන්ධේ ස්පර්ශ නොකොට වාසය කරනවා. පටිච්ච සමුප්පාදයට හසු නොවි වාසය කරනවා. කාලයට හසු නොවි වාසය කරනවා. පංච ඉන්ද්‍රයන් වලට බැස ගැනීමකින් තොරව වාසය කරනවා කියනවා. නිවන කියන එක ස්වභාවයක් වෙනවා. ස්වභාවික දෙයක්. නිවන කියන එක සංස්කාරයකින් සැකසිච්ච දෙයක් නෙමෙයි. නිවන කියන්නේ සංකල්පයක් නෙමෙයි. නිවන කියන්නේ දෘෂ්ටියක් නෙවෙයි. නිවන තුල නිවන කියන වචනයවත් නැහැ කියලා තුනේ. නිවන තුල නිවන කියන වචනයවත් එහෙමනම් අපි නිවන හොයන එක අසකින් තියලා අපි හොයමු අපි මොනවද දුක් කරපින්නගෙන ඉන්නේ කියලා. මොන වගේ දුක්ද අපි කරපින්නගෙන ඉන්නේ? අන්නේ දුක් ටික බිමිටම යමකට ඇලිලා ඉන්නවනම් ඒ ඇලීම හේතුවෙන් හටගන්නා වූ දුක ඒ ඇලී සිටින කම්ම ඒක නවත්තන්න පුළුවන් කමක් නැහැ. ඒට අදාළ දුක් විඳිය යුතුයි. යමෙක් විදුලි කම්බියක් අල්ලාගෙන සිටින තාක්කල් ඒ තැනත්තාට ඒ තැනැත්තියට ඒ විදුලි කම්බියෙන් කරන්ට් එක වදිනවා. ඒ අත්හැරිය කල්හි ඒ සම්බන්ධතාවය නැති හේතුවෙන් තමන්ට බියක්, ශෝකයක්, වේදනාවක් හටනවා නැති. බාහිර ඇසකරනාසය දිව ශරීරයේ ගැටීම නොවේ. ප්‍රශ්නේ ඔබගේ ගැඹුරු මනස යටි සිත මේවා කෙරෙහි ඇලීම බැඳීමයි ගැටලුව. මිනිසෙකුගේ චරිත දෙකක් තියෙන එකක් තමයි යටි සිතේ චරිතය. අනේක තමයි හුදු සිතේ චරිතය. ඒක මාකට නම් වැදගත් වන්නේ මිනිස්සුගේ යටි සිතේ චරිතය. සමහර උදවිය හුදු සිතේ චරිතය කලබලකාරී. ටිකක් තරහ යන වගේ. එහෙමත් නැත්නම් ලෝභයි, ද්වේෂයි, මෝහයි වගේ පේනවා. අම සමහර අයගේ එහෙම චරිතයක් තිබුණට යටි සිතේ කිසිම ලෝභයක්, ද්වේෂයක්, මෝහයක් නැහැ. ඒත් සමහර චරිත තියෙන උඩු සිතෙහි කිසිම ලෝභයක් නැති, කිසිම ද්වේෂයක් නැති, කිසිදු වරදක් නැති චරිතයක් පෙන්නුම් කරනවා. ඒත් යටි සිත දැඩි ලෝභ, ද්වේෂ, මෝහ වලින් පිරීලා තියෙනවා. දැන් මේකෙන් වැදගත් වෙන්නේ පින්නතනේ උඩ සිතෙහි ක්‍රියාකාරීත්වය తాවකාලිකයි. යටි සිතේ తాවකාලිකත්වය නෙමෙයි තිබෙන්නේ, ස්ථාවරත්වයක් තියෙනවා. ඒ නිසා ස්ථාවර වූ මනස අනිවාර්යෙන් පවිත්‍ර විය යුතුයි, පිරිසිදු විය යුතුයි. ඒ ස්ථාවර මනස තමයි ඔබට සංසාරයේ සකසන්නේ. ඒ නිසා ඔබ පිරිසුදු කරගත යුත්තේ ඔබේ ගැඹුරු සිතයි. හේතුව ගැඹුරු සිතයි තමයි ඔබේ සංසාරේ ආපු විඥානය පවතින්නේ. ඒ වගේම සසරට යන විඥානය පවතින්නේ ඒ ගැඹුරු සිත තුළ. එනිසා ඔබ උදුසිත නෙමේ හදන්න ඕන ඔබේ පරමාර්ථය පවතින ගැඹුරෙහිම පවතින ගැඹුරින් දකින්න අනිත්‍ය ගැඹුරින් දකින්න යදා පඤ්ඤාය පස්සති යථාර්ථවාදී තමන්ගේ හිත පතුලින්ම ධර්මයේ මත කරගන්න අනිත්‍ය කියන්නේ අල්ලාම ගැනීම අතහැරීම කැඩෙනවට බිඳෙනවට විනාශ වෙනවට කියන දෙයක් නෙමෙයි මේ කිසිදු දෙයක් කිසිදු මිනිසෙකුට අල්ලගන්න පුළුවන් කමක් නැහැ ඒ නිසාම තමයි අල්ලගන්න බැරි වෙන අවස්ථාවන් වලදී මිනිස්සු කියන්නේ දැන් ඒක මට ඒක අල්ලගන්න බැරි වුණා රැකගන්න බැරි වුණා ඒ කියන්නේ අනිත්‍යතාවයට පත් වුණා ඒක කැඩුණා ඒක නම් මැරුණා එයින් අදහස් වෙන්නේ අපි කියන අනිත්‍යය කියලා. ඒකෙන් අදහස් වෙන්නේ මට අල්ලගන්න බැරි වුණා. අල්ලගන්න බැරි වුණා නෙමෙයි අල්ලගන්නේ නැතුව වාසය කරන්න පුරුදු වෙනවා. ඇයි අපි අල්ලගන්නේ නැතුව වාසය කරන්න ඕනේ? අල්ලා ගැනීමට දරන උත්සාහය නිෂ්ඵලයි. කෙනෙක් ඇසුවොත් ඇයි අපි අල්ලා නොගැනීමෙන් වාසය කළ යුත්තේ කියලා අසුවොත් උත්තරේ මොකද්ද? අල්ලා ගැනීමට දරන උත්සාහය නිෂ්ඵලයි. ඉඩම කඩම අල්ලා ගන්න හැදුවට ඒක අල්ලගන්න බෑ මිනිස්සුන්ට. තමන්ගේ ස්වාමියා අල්ලා ගන්න හැදුවට අල්ලගන්න බෑ. බිරිඳ අල්ලා ගන්න හැදුවට අල්ලගන්න බෑ. තමාගේ ශරීරයවත් අල්ලා ගන්න හැදුවට අල්ලගන්න බෑ. තමන්ගේ දරුවෝ අල්ලගන්න හැදුවට අල්ලගන්න පුළුවන් කම නැහැ. ඒ ස්වභාවය අප අනිත්‍ය කොට නිරන්තරයෙන්ම අනිත්‍ය කොට අපිට ස්වභාව ධර්මයේ සියල්ල ලබා දෙනවා නම් ඒ අනිත්‍ය අපි පිළිගන්නේ නැත්නම් හැමදාම දුකට ශෝකයට පාත්‍ර වෙන්න සිද්ධ වෙනවා. මේ යටිසිතෙහි අතහැරීම බාහිර කනබුණ අදින පළදින සහ පැවැත්මේ කිසිදු වෙනසක් නොකොට දර්ශන වේදය. සම්බේ සංඛාරා අනිච්ච යදා පඤ්ඤාය පස්සති. මේක ගැඹුරු නුවණ. බාහිර නුවණ නෙවෙයි ගැඹුරු නුවණෙහි අවබෝධය. ආහාරය ගන්නවා ආහාරේ නොවැළියා. කතා කරනවා කතාවෙහි නොඇලෙලා ජීවත් වෙනවා ජීවිතෙහි නොඇලෙලා වාසය කරනවා ඉඩම කඩමෙහි වස්තු සම්පත්වල නොඇලෙලා හැබැයිම ලස්සනට පිරිසිදුව අලංකාරව තියාගන්න ඕනේ මේ ස්වභාව ධර්මයේ තුල තිබෙන්නේ අනිත්‍යතාවය අපිට ඒක නිත්‍ය කරන්න බෑ දැන් තේරෙනවා ඇත සියල්ල දෘෂ්ටි දෘෂ්ටි වලින් නිදහස් වෙනවා සම්මා දිට්ඨිය සියල්ල සංකල්ප සංකල්ප වලින් නිදහස් වෙනවා සම්මා සංකල්ප සියල්ල වචන වචන වලින් නිදහස් වෙනවා සම්මා වාචා මෙන්න මේ කර්ම තුර මුලින්ම පූර්ණයට පත් කර ගන්නවා නම් ඔබ ආර්ය අෂ්ටාංග මාර්ගයේ දීර්ඝ ගමනක් ගමන් කරනවා. මොන දේ තමන්ගේ ඇසට, කනට, නාසයට, දිවට, ශරීරයට පැමුණුණා ඒ අනිත්‍යතාවයේ යථා අවබෝධ කරගත්ත කෙනාට ඒ අනිත්‍ය සංඥාවේ මේ හැම දෙයක් දිහාම බලන්න පුළුවන්. අනිත්‍ය සංඥාව කියන්නේ අර කැඩෙනවයි බිඳෙනවයි විනාශ වෙනවයි කියන රූප සංකල්පයක් හිසේ තියාගත්ත කෙනා නෙමෙයි. අනිත්‍ය සංඥාව කියන්නේ සංඥාව නොකෙන වාසය කියලා. උපාදානය නොකොට වාසය කිරීමයි අනිත්‍ය සංඥාව කියන්නේ. දැන් අපිට තියෙන සංකල්පමය අනිත්‍යයෙන් නිවන් දකින්න බෑ කියලා. ඒක හැමදාම සංකල්පයක් විතරයි. පරමාර්ථ අනිත්‍ය කියන්නේ අනිත්‍යත් අනිත්‍ය කොට දැකීමේ කුසලතාවයෙන් යුක්තයි. නිත්‍ය පමණක් නෙමේ අනිත්‍ය, අනිත්‍යත් අනිත්‍යයි. අනිත්‍යත් අනිත්‍ය නම් කුමක්ද නිත්‍ය? නිත්‍ය ඔබගේ අවබෝධයයි, ප්‍රත්‍යක්ෂතාවයයි. ඒ නිසා ඒ නිවන් ධර්මයට නිත්‍ය මංගල පරම සුන්දර. එය සුන්දරයි, ඒ මංගල අවස්ථාව, ඒ නිත්‍යයි. ඒ ඥානයේ ස්වභාවය පිණුතුනේ මේ විශ්වය වගේ පැතිරිච්ච මේ පටු මිනිස්සුන්ට තමයි කොටු අදහස්, පටු අදහස් තියෙන්නේ. පටු මිනිස්සෙකුට තමයි ආගම තියෙන්නේ. කියන්නේ පොඩි බුද්ධියක් තියෙන මිනිස්සෙට. ඒකයි ආගමික ලබ්ධිකයක් වෙන්නේ. පටු මිනිස්සෙකුට තමයි ජාතියක් තියෙන්නේ. අපි සිංහල, අපි දෙමළ, අපි මුස්ලිම්, අපි ඉංග්‍රීසි, අපි කළු ජාතිකයෝ කියලා මේ ජාතියක් වර්ගයක් යොමු කරගන්නේ පටු මිනිස්සු. ඒ කිසිදු පටු සංකල්පයක් නැහැ පිළිතුනේ මේ විශ්ව දර්ශනය තුළ. එයාට තියෙන්නේ මේ ලෝකෙහි තත්ත්වාකාරය දැකීමක් පමණයි. අන්නේ දර්ශනයට පත් වෙන මිනිස්යා ළඟ තමයි සැබෑම යහපත් වූ දර්ශනය, යහපත් වූ සංසිඳීම පවතින්නේ. සංකල්පගත බෞද්ධයා දැඩි ද්වේෂ සහගතයි. සංකල්පගත අනිත් ආගමිකයෝ දැඩි ද්වේෂ සහගතයි. පොට්ට ඇත්තන් කිපෙනවා. සංකල්පගත බෞද්ධයා එහෙමයි. පොඩ්ඩ ඇත්තන් හරියට කිපෙනවා නේ. සිල්ගත් උපාසිකාවත් 12න් පස්සේ කඩලටයක් යනව දැක්කොත් දත් පිටිකාවා. ඒ සංකල්පගත බෞද්ධයා, සීල වෘතෙහි රැඳිච්ච බෞද්ධයා අනිවාර්යෙන් හරි ද්වේෂ සහගතයි. එනිසා බුදුරජාණන් වහන්සේ පණ්ඩිතයෙක් කියලා සලකන්නේ මේ ලෝභය, ද්වේෂය, මෝහය නැති කෙනෙක්. එහෙනම් તો ගොඩක් දේවල් දන්න, ගොඩාක් දේවල් කතා කරන කෙනාට නෙමෙයි පණ්ඩිතයෙක් කියන්නේ. හිත නිවුණු කෙනාට, ද්වේෂය නැති කෙනාට, නිර්වාණය අවබෝධ කරගත්ත කෙනාට තමයි පණ්ඩිත කියලා කියන්නේ. සම්මානනීය පඬිතුන්ට නම් පුදුම විදිහට මේ ලෝභ දේශ මොහ අට ගන්නවා. ඒ පඬිත පට්ටම දෙන්නේ තවත් මෝඩ පිරිසක්. ඒගොල්ලොත් පඬිතුයෝ නෙමෙයි. අපිට වැදගත් වෙන්නේ ලෞතර බුදුරජාණන් වහන්සේගෙන් ඒ පඬිතකම ලබා ගන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මහා මංගල සූත්‍රයේ කරුණවලට අනුව ඒ ආශිර්වාදය ලබා ගන්න එක. ඔබ බලන්න, ඔබ මහා මංගල සූත්‍රයේ කියවෙන බුදුරජාණන් වහන්සේ ප්‍රශංසා කළ කරුණු කීයක් ඔබේ ජීවිතේ ඔබ ඉෂ්ට කරනවද? පූර්ණත්වයට පත් කරනවද? එහෙමනම් ඔබ බුදුරජාණන් වහන්සේගෙන් සම්මානනීය ආශිර්වාදයක් ලබන කෙනෙක්. බුදු කෙනෙක් ආගය කළ තියෙන්නේ කරුණු ඒකයි, ප්‍රශංසා කළ තියෙන්නේ කරුණු ඒකයි. ඒතම් මංගල මුත්තම. ඒ කාරණේ මංගල කාරණය, ශ්‍රේෂ්ඨ කාරණය, උතුම් කාරණය. යහපත පිණිස පවතින කාරණය. දැන් මේ මොහොතේත් ඒ මංගල කරුණක් ඉෂ්ට වෙමින් පවතිනවා නේ. මොකද කාලේන ධම්ම සරණං කාලේන ධම්ම සාකච්ඡා ඒකම් මංගල මුත්තම. මේ මොහොතෙත් ඔබ බුදුරජාණන් වහන්සේගේ සම්මානනීය ප්‍රශංසාව ලබන මොහොතක්. ඒ ගැන ඔබ ආඩම්බර වෙන, ඒ ගැන ඔබ සන්තෝෂ වෙන, ඔබ ගැන ඔබ ඔබ ළඟ තියෙන ಗುಣ පිළිබඳව ඔබ සන්තෝෂයෙන් ඒ ಗುಣ තියෙන බව අඳුනගෙන ඒක විඳින්න. බුදුරජාණන් වහන්සේ කිව්වේ අර සටකපට විදියට නැති ಗುಣ මවන්න එපා කියන්න එපයි කියලා මිසක් තියෙන ಗುಣ පිළිබඳව කියන්න එපා කියලත් නැහැ, ඒ පිළිබඳව සතුටු වෙන්න එපා කියලත් නැහැ. තියෙන දේ කියලා Taman තියෙන විදියට. එතකොට ඒක සටකපටකම නෙමෙයි. ඔබට කාර් එකක් තියෙදි කාර් එකක් තියෙනවා කියලා කිව්වට ඒක බොරුවක් නෙමෙයි. කාර් එකක් තියෙනවා. මුදලක් තියෙදි මුදලක් තියෙනවා කියලා කිව්වම ඒක බොරුවක් නෙමෙයි. නැතුව තියෙනවා කිව්වොත් බොරුවක් වෙන්නේ. වරදක් නෙමෙයි. ඒ නිසා තියෙන ಗುಣ පිළිබඳව ඔබ ආඩම්බර වෙන්න. තියෙන ಗುಣ පිළිබඳව ඔබ සන්තෝෂ වෙන්න. අභිමානය කෙටි කරගන්න. මොනවද අපි හැම මොහොතකම සිදින්න ඕනේ? දෘෂ්ටි. දෘෂ්ටි තියෙන තැන සීලය පිහිටන්නේ නැහැ. දෘෂ්ටි තියෙන තැන ද්වේෂයයි පවතින. දෘෂ්ටි තියෙන තැන දර්ශනය පූර්ණත්වයටපත් වෙන්නේ නැහැ. දෘෂ්ටි වලින් අන්තගාමී කරනව මනුෂ්‍යාව. ඔබගේම දෘෂ්ටිය ඔබට හිරිහැර ලබා දෙනවා. බුදුරජාණන් වහන්සේ කරපු උපමාවක් කළා වලිගේ ගිලින සර්පෙක් කියනවා. තමන්ගේම වලිගය දැක්කාම සතෙක් කියලා හිතලා ඒ සර්ප ගිලිනවා. මනුෂ්‍යයා තන්නේ වගේ කියලා. තමන්ගේ වලිගේ තමන්ම ගිලිනවා. තමන්ගේ වලිගේ තමන්ම ගිල්ලහම තමන්ටම නේද වේදනාව? තමන්ම ඇති කරගන්න දෘෂ්ටිය තමන්ටම වේදනාවක් වෙනවා. තමන්ම ඇති කරගන්න සංකල්පය තමන්ටම වේදනාවක් වෙනවා. තමන්ම සිදු කරගන්න කර්මය තමන්ටම බලපෑමක් ඇති කරනවා. අර තමන්ගේ වලිගේ තමන්ම ගිලින සර්පයා වගේ ඔබත් බලන්න ඔබේ වලිගේ ඔබ ගිලනද ඔබ වේදනාවෙන් කෑ ගහන්නේ කියලා. ඔබ ඇති කරගන්න දෘෂ්ටියම නේද ඔබටම පීඩා පමුණුවන්නේ කියලා බලන්න. එහෙමනම් අපි කොහොමද ධර්මයේ තේරුම් කරගන්නේ? ගොඩක් දෙනෙක් හිතනවා මේ හිතේ පහළ වෙන දේවල් ඉබේට පහළ වෙනවා කියලා. ඉබේට පහළ වෙන්නේ පිළිතුර. තමන් එයට චන්ද රාගය කියන එක මුසු කළාම තමයි ඒ සිතුවිලි පරම්පරාව, ඒ චේතනා පරම්පරාවට අනුව සැකසෙන්නේ. චන්ද රාගය උදාහරණයක් වශයෙන් අපි කියමු. ඔබට මේ දවස්වල වාහනයක් මිලදී ගැනීමේ අදහසක් සංකල්පයක් නැහැ. එහෙම නැතුව ඉන්න කාලෙට ඔබට වාහන ගැන මතක් වෙන ස්වභාවයක් තියෙනවද? නැහැ. දැන් ඔබ මේ දවස්වල අලුතෙන් ඉඩමක් අරගෙන ගෙයක් හදන ස්වභාවයක් නැහැ. දැන් ඔබට මේ දවස්වල ගෙයක් හදන අලුතෙන් ඉඩමක් ගන්න ගෙයක් හදන සිතුවිලි පහළ වෙනවද? ගොඩනැගිලි ද්‍රව්‍ය ගේන්න ඕන කියලා සිතුවිලි පහළ වෙනවද? නැහැ. හැබැයි කෙනෙක් ඉඩමක් අරගෙන අලුතෙන් ගෙයක් හදන්න වැඩ පටන් ගන්න තියෙනවා. එයාට නිරන්තරයෙන්ම අර ගොඩනැගිලි ද්‍රව්‍ය පිළිබඳව සිතුවිලි පහළ වෙනවා. වාසුන්නැහැලගෙන සිතුවිලි පහළ වෙනවා. එයි ඡන්ද රාගේ නිසා. ඒකට ඒ වෙලාවට ඒ දේ තියෙන්න ඕනේ. මේ හඳුනා ගන්න බාහිර උදාහරණයක්. ඒ නිසා යමෙක් කියනවා නම් මට නිකර්මට ඔහේ එනවා සිතුවිලි, ඔහේ එනවා සිතුවිලි කියලා නෙවෙයි. ඔබ ඡන්ද රාගයේ යමකට පවත්නොද ඒ පැත්තෙන් ඔබට දේවල් ගලාගෙන එන ස්වභාවය. ලෝකේ අරමුණු පහළ වීම, සංකල්ප පහළ වීම මිනිස්සුෙකුට තියෙන්න ඕන. ඒ සංකල්පයේ උපාදානය කිරීම හා ක්‍රියාත්මක කිරීම නොවිය යුතුයි. දෘෂ්ටිගතව අකුසල චෛතසිකයකින් යුක්තව අකුසල චේතනාවකින් යුක්තව පින්තුනි ලෝකෝත්තර කුසල චේතනා පහළ වෙන්නෙම නැහැ. කුසල සිත් පහළ වෙන්නෙම නැහැ පුතංජනයාට. පුතංජනයාට පහළ වෙන්නෙම අකුසල සිත් පහළ වෙනවා. සසිත් පහළ වෙන්නේ නැහැ. ඒ නිසා පුතංජනයෝ පින් කරනවා අය මේ ආර්ය ශ්‍රාවකයෝ කුසල් කරනවා අය කියලා කියන්නේ ඒක. පුතඤ්ඤයාගේ පින්කම ඇතුලේ ලෝභය තියෙනවද නැද්ද? ද්වේෂය තියෙනවද නැද්ද? ඒක තමයි ස්වභාවය. ඇඳ ඇතිරිලි පූජ කරන්නේ සමහර විට ඇඳ ඇතිරිලි පූජ කරාම සුව පහසු යහන් තමන්ටත් සසර ලැබෙනවාය කියනවා. ඒ නිසාම ඇඳ ඇතිරිලි පූජ කරනවා. ලෝභයද නැද්ද? ලෝභය තියෙනවා. දානය දෙනකොටත් ඒ ලෝභය තා පොඩ්ඩක් උස්සලා තියෙනවා. සුමනා යසෝදරා ඔය මල්ලික බන්දුල මල්ලිකා දේවීට වාගේ ඔය වගේ රූප ලක්ෂණය, මහාලිය පළඳනාව, කලට ධර්මනුපුර ඔය ඔක්කොම හම්බ වෙන්න කියලා කියන. එතකොට එක දෙයක් ලබා ගැනීම සඳහා තව දෙයක් අපි ලබා දෙනවා. නමුත් ලෝතර බුදු කෙනෙක් තව කෙනෙකුට ආහාරයක් දන් දෙන්නේ ඒ තනත්තාගේ කුස පිළිවීම සඳහා. ඔබත් දීලා බලන්න. බුදුන් වඳින්න බුදුරජාණන් වහන්සේට ගෞරවයක් සඳහා මොකද බලාපොරොත්තුවක් නැතුව වඳින්න බලන්න. මම කියන අදිෂ්ඨානයක් කරන්න අවස්ථාවන් වල වුණාවන් වල අදිෂ්ඨානයක් කරන්න ගමනක් බිමනක් යද්දී අසනීප තත්ත්වයක් තියදී අදිෂ්ඨානයක් සත්‍යක්‍රියාවක් කරන්න. නමුත් අපි බුදුරජාණන් වහන්සේට වදින්න ඕන, බුදුරජාණන් වහන්සේට ගෞරවය දක්වන්න. දැන් දෙවියන්ට පූජවට්ටිය තියන දෙවියන්ට ගෞරවය දක්වමින්ද තමන්ට තව බොහෝ අපේක්ෂාවන් මුදුපත් කරන්න. ඒකෙන් සිද්ධ වෙන්නේ අර කාමාවචර කාමාවචරේ කුසලයන් තමයි සිද්ධ වෙන්නේ. එනිසා අපිට අවශ්‍ය කරන්නේ මේ කාමවචර කුසලයන් නොවන වග අපි මතක තියාගන්න ඕනේ. අපිට අවශ්‍ය කරන ලෝකෝත්තර කුසල අපිට මේ කාමයන්ගේ නිදහස් වීමේ ගුණය අවබෝධ කරගන්න. හැබැයි මේ කාමයන්ගේ නිදහස් වීමේ ගුණය අර කාමවචර සැපයට වඩා ලෝකෝත්තර සැපය උතුම් ශ්‍රේෂ්ඨයි නේද? සම්බ රසෝ ධම්ම රසෝ නිරත ධම්මං විනානත්ති සුඛානත්ත නිබ්බාණං පරමං සුඛං. ලෝකේ තියෙන ඉහළම සැපය ඒ සුවය ලබා ගත්තහම වෙන මොනවා තිබ්බත් ඒ සුවය තමයි ඉස්සරහින්ම ශ්‍රේෂ්ඨ කොට තමන්ට දැනෙන්නේ. අනේ මම කෑව බිව්වනම් තමයි, බොහෝ අයත් එක්ක ආලාප සංවාපේ කතා කළත් තමයි, ඒ වුණාට මේ මානසික නිඳවන්නේ නැති ගතිය නිසා මට ලැබිච්ච සහනය බොහෝමයි. මානසිකව නිදවන්න නැති ගතිය නිසා ඇතිවෙච්ච සහනය. පුතඥන භවයේ තියෙන ස්වභාවය තමයි විඳවන ගතිය. යම් ක්‍රියාවලයකේ දුනහම ඒකේ වින්දනාත්මක ස්වභාවයක් අරගෙන යනවා. අරගෙන ගිහිල්ලා දවල්ට කාපු තනකොළ රැයට වමාරලා හපන හරකෙක් වාගේ මේ පුතඥන සිත නැවත නැවත එම පිළිබඳව මතක් කර කර විඳිනවා. එහෙම විඳින ගතියක් ආර්ය ශ්‍රාවකයාට නෑ. එහෙම විඳීම යා උතුම් කොට සලකන්නේ. ඇසුව නම් ඇසුව ඒක පමණයි. දැක්ක නම් ඒක දැක්ක පමණයි. එතන හොඳ සිද්ධියක් වෙන්නත් පුළුවන්, නරක සිද්ධියක් වෙන්නත් පුළුවන්. ඒකේ මොහොතේ මාත හැරලා යනවා. බුදුරජාණන් වහන්සේ මතක් කරන මහණෙනි, ඔබ පිණ්ඩපාතේ ගියහම සංචාරය කළහම ඒ ඒ අරමුණු ඒ ඒ තැන්වල තබලා එනවා. අරන් එන්න එපා. ඒ ඒ අරමුණු ඒ ඒ තැන්වල තබලා එන්න ඔබ නිදහස්සේ විට. දැන් බලන්න ඔබ සංචාරය කළා අරගෙන ආපු අරමුණු ටිකක් නේද ඔබට වද දෙන්නේ? ඒ ටිකක් තමයි වද දෙන්නේ. ඔබ සියලුම අරමුණු ඒ ඒ තියෙන තැන්වල තිබ්බනම් ඔබ මෙතන සහනශීලීද නැද්ද? කාන්තෙන් නිවුණු ගුණයෙන් යුක්තයි සහනශීලී. ඔබ දැන් ක්‍රියාත්මක කරන්නේ ඒක. ඔබ තැන් තැන් වලින් ගත්ත අරමුණු ඒ ඒ තැන් වලම තියෙන්න ආරෙන. ඒවා කිසි තැනක මෙහාට ගේන්න එපා. මේ මොහොතට ගේන්න එපා. ඔබ මේ මොහොතේ වාසය කරන්න. අරමුණක් නොගෙන මේ මොහොත අරමුණක් කරගන්නටත් එපා. අර සියලු අරමුණු අත්හැරලා මේ මොහොත අරමුණක් කරගත්තොත් මේකත් අරමුණක් බවට පත් වෙනවා. මේ මොහොතත් අරමුණක් වශයෙන් ගන්න එපා. හැබැයි ගන්න දෙයක් අපි කියන්නේ නැහැ. ධර්මය කියන්නේ එකක් අතහැරලා තව දෙයක් ගැනීමට උගන්වන දහම නෙමෙයි, සියල්ල අතහැරීමට. කොච්චර අතහරිනවද කියනවා නම් අශේෂ විරාග නිරෝධ. ශේෂයක්වත් නැතුව බැඳීම් අත්හරින. ඇලීමෙහි ශේෂයක්වත් නැහැ. ඇලීමෙහි ශේෂයක්වත් නැහැ කියන එකෙන් අදහස් වෙන්නේ ගැටීමේ ශේෂයක්වත් නැහැ. දෘෂ්ටිවල සංකල්පවල ශේෂයක්වත් නැහැ. මනුෂ්‍යයා මේ දෘෂ්ටිගතව පිනතුනේ ඒ දෘෂ්ටි මත ඇලී ගැලී විඳින පීඩාව, වේදනාව, දුක. ලෝතුරා බුදු කෙනෙක් දකින්නේ කොයි වගේද කියලා මොහොතක් අපි කල්පනා කරලා බලන්න ඕනේ. පලක් නැති දෙයක් පස්සේ පලක් ඇතේ කියලා හිතාගෙන දුවන අර මිරිඟුව පස්සේ දුවන මෝරල වගේ. ඒ මිරිඟුව පස්සේ දුවන මෝරලට කවදක හරි කොයි බහරි තැනකදී දිය දෝතක් හම්බ වෙන්නත් පුළුවන්. එහෙත් මේ මනුෂ්‍ය සිතට නම් මේ මනුෂ්‍යයා පතන දේ ලබන්නට පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. මමී කියලා කෑගහන ශරීරය තමන්ට නිතරම. මගේ කියලා කෑගහන ඉඩම කඩම තමන්ට නැතුවම. මගේ කියලා හිතාගෙන ඉන්න බලය, නිලය, දරුවෝ, යාළුවෝ හැමදේම නැති වෙනවා. මේ කිසිවක් මගේ හෝ අනුන්ගේ නොවේ. හොඳට මතක තියාගන්න, මේ කිසිවක් මගේ හෝ අනුන්ගේ නොවේ. එහෙමනම් කාගේ? ඔබ වාසය කළ යුත්තේ එතනයි. මේ කිසිවක් මගේ හෝ අන් අයගේ නොව. එවිට තමන්ගේ සිත පිහිටන්නේ කොතනද කියලා බලන්න. මගේ කියලා හිත පිහිටව ගන්න බෑ, මගේ නොවේ. අනුන්ගේ කියලා හිත පිහිටව ගන්න බෑ, අනුන්ගේ නොවේ. මගේ නොවේ, අන් අයගෙත් නොවේ, අපි දෙගොල්ලගෙමත් නොවේ. බලන්න කොතනද ඊළඟට සිත පිහිටන්නේ කියලා. කිසිව අරමුණු කර ගැනීමට අවශ්‍ය නැහැ. අරමුණු නැත්නම් ඔබේ නිදහසයි ඔබට ලැබිලා තියෙන්නේ. ඔබේ නිදහස තුළ සැහැල්ලුවෙන් වාසය කරන්න. අනාගතයේ අරමුණු ඒයි බියනවන්න, අතීතයේ අරමුණු ආවයි කියන කාරණේ මත කලබලනවන්න, වර්තමානයේ තුල ආරමුණු හැසිරෙනවා කියන තුල වැලීමින් වාසය කරා. වර්තමානයේ ආරමුණු නැත්නම් ඒ ආරමුණු නැති ස්වභාවය තුල වාසය කරා. හොඳින් දැනගන්නා නුවණ පහළ වෙනවා. ඒ දැනගන්නා නුවණින් නොයැලෙන ගුණය නුවණ පහළ කරගන්නවා. විමුක්ති සංඥාවෙන් වාසය කරන එවිට ඉතාම සෞම්‍ය මෘදු දහමක් ඔබට තේරෙන්නේ ඔබේ හදවතින් මතුවෙනවා. ඒ හොඳම හොඳ සිහියකින් හොඳම හොඳ අවබෝධයකින් ඉන්න කෙනෙකුට ඇති කරගන්න පුළුවන් මානසික සමබරතාවය. තාම උසස් සමබරතාවය. හොඳ සිහිය යන නොවැළීමට නොගැටීමට යොදවන සිහිය. හොඳ සිහිය යන නොවැළීමට නොගැටීමට යොදවන සිහිය. අර මුලින් මතක් කළා වගේ ඔබ මනස යම් ප්‍රදේශයකට යම් පැත්තකට විවෘත කළොත් ඒ පැත්තෙන් ඔබට නැවත නැවත විඳවීම පහළ වෙන ස්වභාවයක් තියෙනවා. ඇත්තටම ඔබට දුවන්න තැනක් නැත්නම් ඔබ නතර වෙලා සිටින්න. යටි සිතේ ඕනෑකම තියෙනකම් උඩු සිතට සිතුවිලි පහළ කරනවා. යටි සිතේ ඕනෑකම අවසන් කළාම උඩු සිතට ඒ පහළ වීමක් වෙනවා. එවිට බාහිර ඇහෙන දේවල් දකින්න දේවල් ඒ තැන්හිම අතහැරෙන මිදෙන ස්වභාවයක් ඇති වෙනවා. අපි මොහොතක් විමසා බලමු. ඔබ දන්නා හඳුනන වර්තමානය හා ඔබ දැන හඳුනගත්තේ නැති වර්තමානය පිළිබඳව වර්තමානයන් දෙකක් තියෙනවා. එකක් තමයි ගලා යෑමක් පැවැත්මක් තියෙන, එහෙම නැත්නම් අතීතයක් බවට පරිවර්තනය වන වර්තමානය. තවත් වර්තමානයක් තියෙනවා. ඒ වර්තමානය අතීතයට හෝ අනාගතයට හෝ හසු නොවන පැවැත්මක් හෝ ගලා යාමක් නැති, ඒ වගේම අතීතයට පත් නොවන වර්තමානයක් තියෙනවා. වර්තමාන දෙකයි. එයින් ඔබ වාසය කළ යුත්තේ ධර්මය තුළ වර්තමානයේ සිටින්නේ කිව්වහම අර අතීතයට එකතු වෙන වර්තමානයක් තුළ නෙමෙයි. ගලා යන පැවැත්මක් තියෙන අනාගතයෙන් වර්තමානයට දායාද වූ, වර්තමානයෙන් අතීතයට දායාද වෙන ගලාගෙන යන වර්තමානයක් තුළ නෙමෙයි. ඔබට පැහැදිලිද? මේ වර්තමානයන් දෙක. ඔබ සිටිය යුත්තේ අතීතයට හුසු නොවන වර්තමානයක. අන්නේයි ධර්මයේ කියන දෙන මේ මොහොත, මේ ෂණය. ඒ කියන්නේ ඇති වුණු තැනම නැති වෙනවා. ඒ කියන්නේ ඇති වුණෙත් නෑ, නැති වුණෙත් නෑ. මොකද හේතුව? ඇති වුණු තැනම නැති වුණා නම් ඇති වුණ දෙයක්ුත් නෑ, නැති වෙන දෙයක්ුත් නෑ. ඒ ගොඩාක් වෙලාවට ඔය ෂණය පිළිබඳව ගැන්වීම් කරද්දී දේශකයෝ කියන දෙයක් තමයි ඇති වුණු තැනම නැති වෙනවා. ඒගොල්ලන්ට ඒක තව විග්‍රහ කරගන්න අමාරු නිසා මෙහෙම කියනවා. ඒක තප්පරයට කෝටි ප්‍රකෝටි ගානක වේගයකින් ඇති වුණු තැනම නැති වෙනවා කියලා කියනවා. අවසානයේ කියනවා මේකට කාලයක් නියම කරන්න බෑ කියනවා. ඉතින් ඒකින් එහාට ගිහිල්ලා අපි තේරුම් ගන්නවා මේක ඇති වුණෙත් නැහැ, නැති වුණෙත් නැහැ. අන්න වර්තමානයි. අන්න පින්නතුනි, ආර්ය ශ්‍රාවකයාගේ වර්තමාන. ඔබ එය හඳුනාගෙන සිටිනවා නම්, ඒ තුල සිටිනවා නම් ගැටලු නැහැ, ප්‍රශ්න නැහැ. නුවණ මොන තරම් සූක්ෂම කරගත යුතුද? සියුම් දෙයක්. ඒ නිසා මේක පඬිත වේදනීය පඬිවරුන්ට. එන්නේ තු පඬිවරු නොවුනත් පඬිවරු බවට පත් කරනවා නේද? හැමදාම ධර්මය අහලා අහලා අහලා ඒ පඬිත බවට පත් වෙන්න පුළුවන්. සහතිකයෙන් පඬිත නෙමෙයි, ගුණයෙන් පඬිත කෙනෙක් වෙන්න සංසාරේ යම් බනහන පුරුද්දක් තිබුණු නිසා තමයි ආවේ. ඒ පුරුද්ද බාහිර උපක්ලේශයන්ගෙන් වැසී පවතිනවා. ඒ නිසා වැඩිපුර ධර්මය අසමින් තේරුම් ගන්න මහන්සි වෙන්න ඕන. මේ ධර්ම මාර්ගය ගමන් කරද්දී ඔබට ධර්මය නොදැනෙන්න පුළුවන්. එහෙ ධර්ම මාර්ගෙහි ක්‍රියාදාමෙහි ප්‍රතිඵලයක් හැටියට ඔබට ධර්මය යම් මොහොතකදී මතුවෙනවා, අවබෝධයටපත් වෙනවා. ලී කෑලි දෙකක් එකට අතුල්ලන්නේ ඔබට ගින්දර පේන්නේ නැහැ. ගින්දර ඔබ දැකලත් නැහැ. එහෙත් ඒ වේගයෙන් අතුල්ලන ලී කෑලි දෙකේ රත් වීමට මොකද වෙන්නේ? ගින්දර මත් වෙනවා. ඒ වගේ ඔබ කරන ලද විමර්ශනයේ ප්‍රතිඵලයක් හැටියට ධර්මය පහළ වෙනවා. බුදුරජාණන් වහන්සේ සිදු කළ විමර්ශනයේ ප්‍රතිඵලයක් වශයෙන් ධර්මය පහළ වෙනවා. අදාහ ගන්නත් බැරි විදිහට, හිතා ගන්නත් බැරි විදිහට ධර්මය පහළ වෙනවා. තේ නිසි විදිය, නිසි ආකාරයේ ධර්මයේ පහළ වීමට උපනා කරන විදියට ධර්මයේ දේශනා වෙනකොට, ඒවා විමසනකොට, ඔබ තුල විමර්ශනයේ ඉඳෙනකොට, ඒ විමර්ශනයේ බලයට ධර්මය පහළ වෙනවා. හැබැයි කවදාවත් අපිට ඔබ තුල පහළ කරවන්න බෑ. ඔබ විමර්ශනය කළ යුතුමයි. ඇහැදෙන්නේ? ධර්මයේ පහළ කරවන්න බෑ. ඔබම විදර්ශනා කරන්න ඕන. මේක පිළිගන්න එපා, විදර්ශනා කරා. කියන්නේ මේ ගැඹුරු කරුණවල තියෙන යථාර්ථය, එක් සූක්ෂම ධර්ම කරුණ ඔබ හොයාගෙන යන්න. දැන් සාමීන් වහන්සේ වර්තමානය ගැන මතක් කළා. ඇත්තට මේ වර්තමානය ඔබ අත්විඳින්න ඕන. නුවණින් අත්විඳින්න ඕන. නුවණින් දකින්න ඕන. ඒ වර්තමානයේ ඇති සුවය ඔබට දැනෙන්න ඕන. දැන් කාලය තුල පවතින වර්තමානයේ සුවය ඔබ දන්නවා. ඒත් මේ අකාලික වර්තමානය ඔබ හඳුනාගත යුතුයි. අකාලික වර්තමානයට පත් වුණා කියලා කියන්නේ අර ඕරම්භාගීය සංයෝජනය දුර වෙලා විශ්වගත වුණා වාගේ දැනෙනවා. කියන්නේ මහ පොළොවට ඇදගන්න ගුරුත්වාකර්ෂණ බලය පසු කාලීන විද්‍යාඥයෝ නෙමෙයි, ඒක බුදුහාමුදුරන්ගේ කාලේ දැනගෙන ඉඳලා තියෙනවා. ඒක පස්සේ ඇපල් ගෙඩි වැටෙන්න පටන් ගත්තේ පස්සේ. ඉස්සර දැනගෙන හිටියා. ඒ ආසියාතිකරේ මිනිස්සෙක් හොයාගත්ත දෙයක් හොයා ගැනීමක් හැටියට ලෝකේ ඉගෙනවීමක් නැහැ. අඩුමතර මේක ආසියාතිකරේ ඉන්න අපිටවත් ඉගෙන ගන්න පාසල් දහම් පාසල් මට්ටම් ඉඩ දීලා නැහැ. මොකද ඒ වයි තුල ක්‍රියාත්මක වෙන්නේ අරගොල්ලන්ගේ වැඩ නිසා. එන දේශපාලුවා ගන්නවා සල්ලි වලට ගත්ත ගමන් ඒ ආට සල්ලි දීලා තමයි අපිට උගන්වන්න ඕන එකත් ඒගොල්ලෝ තමයි තීරණය කරන්නේ. ඒක තමයි ස්වභාවය. ඉසේ නෙවෙයි කියන්න පුළුවන්. ඒක තමයි වෙලා තියෙන්නේ. එහෙම නැත්නම් ඒ ආభాසයෙන් ආපු බුද්ධලේක ඒක වැරදි විදියට ලෝකෙට දෙනවා. ඒ නිසා මේ අදගැනීමේ ඒ ගුරුත්වාකර්ෂණ බලයෙන් ඉක්ම වූ කෙනෙක් බවට පත් වෙනවා. මේ කාලික වර්තමානයේ තුල පවතින ඊට පස්සේ මොකද වෙන්නේ? එයාට දැනෙනවා දැන් මම ඉන්ද්‍රියන් වලට ඇද ගන්න ස්වභාවය අඩුයි. ඉන්ද්‍රියන් වලට ඇද ගන්න ස්වභාවය මම අඩුයි. මනසට ඇද ගන්න බැඳගෙන තබන ස්වභාවය අඩුයි. දැන් මං ඒවෙන් ඈත්වයි වාසය කරන්නේ කියලා යාර තේරෙනවා. දැන් එයා පා වෙනවා කියලා. එයාගේ මනස පා වෙන්න පටන් ගන්නවා. ගල් වෙලා තිබුණු මනස පා වෙන්න පටන් ගන්නවා පුළුන් රොදක් වගේ. නුවණින්මයි බැඳෙන්නේ. නුවණින්මයි හරි. අවිද්‍යාව හේතුවෙන් අනවබෝධයේ හේතුවෙන් බැඳීම, විද්‍යාව හේතුවෙන් නොබැඳීම. අවිද්‍යා පත්‍ය සංඛාරා වෙනවත් එක්කම තවත් පැත්තකින් අවිද්‍යාව විශේෂයක් වත්මදිව විශේෂ විරාග නිරෝධ. හැමදේම අත්හරින්න පුළුවන්. මනුෂ්‍යයට අත්හරින්න අපහසුම කාරණය මොකද්ද? මම. ඇයි මම අත්හරින්න බැරි? මම පේන්නේ නෑනේ. ඇහැට ගැටෙන දේ අත්හරින්න පුළුවන්, ඒක පේනවා. කනට ඇහෙන දේ අත්හරින්න පුළුවන්, ඒකත් පේනවා. නායට දැනන දේ අත්හරින්න පුළුවන්, ඒකත් පේනවා. දිවර දැනන දේ අත්හරින්න පුළුවන්, ඒකත් දැනෙනවනේ. ශරීරයට දැනන දේ අත්හරින්නත් පුළුවන්, ඒකත් දැනෙනවනේ. මනසට දැනන දේ අත්හරින්නත් පුළුවන්, ඒකත් දැනෙනවා. හැබැයි මම ඉන්නේ කොතනද? මම ඇසේ නෑ, මම කනෙත් නෑ, මම නාසෙත් නෑ, මම දිවෙත් නෑ, මම ශරීරෙත් නෑ, මම මනෙත් නෑ. පේන්නේ නැති තැනක මේ හය ඉන්ද්‍රියම මෙයා එක තැනක ඉඳන් බලාගෙන ඉන්නවා. හොඳට බලන්න. ඒ හයම පේන්නේ එක්කෙනෙකුට නෙමෙයිද? ඒ හයම ඔබට පේන්නේ නැද්ද? සයින්ද්‍රියම පේනවා. කාටද පේන්නේ? මට. නමුත් ඔය හයෙම නෑ ඒ මම. ඒ හයින් තොරව ඒ හය දෙස බලාගෙන ඒ හය හඳුනා ගන්නවා. ආන්නේ ස්වභාවයෙන් ඔබ හඳුනා ගන්න, අන්න එතනයි මම ඉන්නේ. මම ඉන්නේ කොතනද? ඇසේ නොව, කනේ නොව, නාසයේ නොව, දිවේ නොව, ශරීරේ නොව, මනේ නොව මම ඉන්නේ. ඒ නිසායි සොයා ගන්න අපහසු. සයින්ද්‍රිය තුල මම සිටියනම් මේක සොයා ගන්න තිබ්බා. දැන් පුළුවන්ද මම ඉන්න තැන හොයාගන්න? ඔබ හොඳින් විමසන්න, හොඳින් තේරුම් ගන්න, හොඳින් සොයා ගන්න, හොඳින් දැක ගන්න, අවබෝධ කර ගන්න. ඉන්ද්‍රියන් හයෙන් තොරව මම වාසය කරන හැටි, ඉන්ද්‍රියන් හය දෙස අවධානය යොමු කරගෙන ඉන්න සැටි. ඊට පස්සේ අර සත්වෙනි ඉන්ද්‍රියට ගමන් කරන්න ඕනේ. අර ඉන්ද්‍රයන් හයේම සිටියේදී ඔබට වේදනා පහළ වුණත් අර සත්වෙනි ඉන්ද්‍රියට ගමන් කළාම වේදනා පහළ වෙන්නේ නැහැ. සත්වෙනි ඉන්ද්‍රියේ අන්ධකාරයක් ඇද්ද ආලෝකයක් ඇද්ද කියලා හොයාගන්නටත් බෑ. සත්වෙනි ඉන්ද්‍රිය පුජ්‍යලේ කැද්ද නැද්ද කියලා හොයාගන්නටත් බෑ. සත්වෙනි ඉන්ද්‍රියට ගමන් කළාම ඔබ ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් බවට පත් වෙන්නේ නැහැ. සත්වෙනි ඉන්ද්‍රිය කාලයට හසු වෙනවද නැද්ද යන්න පිළිබඳව තීරණය කරන්නටත් බෑ. ඉන්ද්‍රයන් හයෙන් ඉඳගෙන සත්වෙනි ඉන්ද්‍රිය දිහා බලන්නටත් බෑ. ඒ සය තුළ අර හත්වෙනි ඉන්ද්‍රිය පවතින්නේ නැහැ. දැන් ඔබ සොයාගත යුත්තේ වාසය කළ යුත්තේ ඒ සත්වෙනි ඉන්ද්‍රිය. සත්වෙනි ඉන්ද්‍රිය ඥානය. වැඩිපුර විදර්ශනාවෙහි යොදවන්නේ ඒ තුළින් තමන්ට තමන් පිළිබඳව අවබෝධය පහළ කරගන්න අවකාශය ලැබෙන. එනිසා ටිකක් වැඩිපුර භාවනාවේ යොදවනවා. අපි කරන්නේ විදර්ශනා භාවනාව. සතර සතිපට්ඨානය පිළිබඳවම සිහිය පිළිටවාගෙන කරන දර්ශනා භාවය. කය පිළිබඳව අවබෝධය ලබා ගන්නවා. සිත පිළිබඳව අවබෝධය, වේදනාවන් පිළිබඳව අවබෝධය, ධර්මය පිළිබඳව අවබෝධය අපි මේ කාලය තුළදී ලබා ගන්නවා. ඒ නිසා මේ සතර සතිපට්ඨාන එක එක වෙලාවට එක එක කරනවා නෙවෙයි, හතරම එක විට එකට. එහෙම කරන්න බෑනේ. දැන් අපි තේකක් බොනවා කියුවාම තේකොළ එක වෙලාවක කාලා, සීනි තව වෙලාවක කාලා, තව වෙලාවක වතුර ටිකක් බිව්වහම අපි තේ බිව්වා කියලා කියන්නේ නෑ. අපි තේ බිව්වා කියලා කියන්නේ මේ හතරම එකට බොන්න ඕන. ඒ වගේ අපේ සමහර අය ගොඩක් වරද්දලා තියෙන චතුරාර්ය සත්‍ය එක එක වඩා, ත්‍රිලක්ෂණේ එක එක වඩා, ආර්ය අෂ්ටාංග මාර්ගේ එක එක වඩා, මේ සතර සතිපට්ඨාන එක එක වඩන්න. ඒක නිකන් හරියට අර තේකොළ කාලා පස්සේ සීනි කාලා ඊට පස්සේ උණු වතුර බොනවා වගේ වෙනවා. එහෙම වෙන්නේ නැහැ. මේ සියල්ල එකට වැඩෙන ධර්මතාව. එකට ප්‍රායෝගිකත්වයේ දාන්න ඕනේ. ඊළඟට සීලය එක වෙලාවක, සමාධිය තව වෙලාවක වඩන්න, ප්‍රඥාව තව වෙලාවක වඩන්න කියලා නේ. මේ එකට වැඩෙන ධර්මතා සියල්ල මේකට මුසුව වැඩෙන ධර්මතා. මේ එකක්වත් එකකට එකක් සම්බන්ධ වෙන්නේ නැතුව වැඩෙන්නේ නැහැ. සීලය තියෙන්න ඕන, සමාධිය වැඩෙන්න, සමාධිය වැඩෙන්න තියෙන්න ඕන, ප්‍රඥාව වැඩෙන්න, ආයි ප්‍රඥාව තියෙන්න ඕන සීලයට, සීලයට සමාධිය උපකාරකයි, උපකාර සමාධියට සීලය උපකාරකයි. සමාධි කිව්වහම සමාධි වර්ග තියෙනවා ගොඩාක්. ප්‍රධාන වශයෙන් කතා කළොත් ලෞකික සමාධි සහ ලෝකෝත්තර සමාධි. ධ්‍යාන කිව්වහම ධ්‍යාන වර්ග දෙකක් තියෙනවා. මේ ලෝකෝත්තර ධ්‍යාන තියෙනවා, ලෞකික ධ්‍යාන තියෙනවා. ඔය ලෞකික ධ්‍යාන වලට අනුගත කිරීම තමයි වැරද්ද. මේ ලෝකෝත්තර බුදුරජාණන් වහන්සේගේ සතර ධ්‍යානයන් උපදවාගෙන සිටියා කියන එකෙන් අදහස් වෙන්නේ මේ සතර මාර්ගඵලයන් වලට පත් වීම. ဒုတိය ධ්‍යානයට පත් වුණා කියලා කියන්නේ දෙවෙනි මාර්ගඵලයට පත් වීම. ඒ වගේ එහෙම නැතුව අර බාහිර සම්මුති ධ්‍යාන නෙමෙයි ආමන්ත්‍රණය කරන්නේ. දැන් පිරිනුවන් පාන වෙලාවෙත් බුදුහාමුදුරුවෝ ඒ සතර වෙනි ධ්‍යානයට සමවැදලා, පහන සංඥාවට සමවැදලා පිරිනුවන් පෑව කියන කේදී අදහස් කරන්නේ අර මේගොල්ලෝ අනුගත කරනවා මොකද්ද? අර සම්මත Hindu භාවනාවන් වල තියෙන ධ්‍යාන වලට සමවැදුණා කියලා නිර්වචන කරලා තියෙන නොදන්න අය. ඒක වැරදි. බුදුරජාණන් වහන්සේ අරියත් ඵල සමාධියටයි සමවදින්නේ. ඒයින් සම්බන්ධලා ඉන්නේ කී සෙටල තමයි පාන සංඥාවට ඇවිල්ලා පිරිනවා පාන. ඒක 100ට 100ක් ඇත්ත. ඒක තමයි හරියට නිවැරදිම දේ. ඉතින් අපි වහාම මේ තේරුම් ගන්න උත්සාහ කරන්න ඕන ප්‍රත්‍යක්ෂ වූ කෙනෙකුගෙන් ධර්මය. නැත්තම් අන්ධයන්ගෙන් පාර අහන්න ගිහිල්ලා ලොකු අමාරුවක තමයි වැටෙන්නේ. ගමන ගියේ නැති කෙනෙක්, ප්‍රත්‍යක්ෂ වෙච්ච නැති කෙනෙක් කිසිත් අවශ්‍යක සුදුස්සෙක් නොවේ මග කියන්නට. ඒක Taman තේරුම් ගන්නත් ඕන මම මග කියන්න සුදුසු කෙනෙක් නෙමෙයි කියලා. ඒක යම්කිසි අවබෝධයක් තිබුණා අපිට මේ ධර්ම තේරුම් ගන්නටත් කලින් පිළිතුනේ. එක්තරා ගිහි උපාසකෙක් වැරදි විදියට ධර්මය දේශනා කරමින් සිටියා. ඒ අවස්ථාවේදී ඔහු වැරදි වග මට වැටහුණා. වැටහුණාම මම කිව්වා ඔබ වැරදි වග මම දන්නවා, ඒත් මම ඔබට වැරදි කියලා කියන්නේ නැහැ කිව්වා. ඒ එතුමා ඇහුවා ඇයි ඔබ එසේ නොකියන්නේ කියලා. සයන්ස එසේ නොකියන්නේ ඇයි කියලා. මං කිව්වා මගෙන් හරි දේ ඇහුවොත් තාම මම දන්නේ නැහැ කියලා. එදා ඊට පස්සේ මම කිව්වා මම හරියටම හරි දේ හොයාගත්ත දවසට මං එනවා. ඇවිල්ලා එදාට මං ඇඟිල්ල දික් කළා කියනවා ඔබ වැරදි කියලා. ඇත්තටම මම දහම තේරුම් ගත්තට පස්සේ මං ඔබ හොයාගෙන ගියා. ඔබ හොයාගෙන ගිහින් ඇඟිල්ල දික් කළම අර විදියටම කිව්වා ඔබ වැරදි කියලා ඍජුව කිව්වා. කිව්වම අර පුජ්‍යලේ අර ප්‍රශ්නේ ඇහුවා මොකද්ද එහෙනම් හරි දේ කියලා. මම කිව්වා එහෙමනම් ආඩ ලෑස්ති වෙන්න හරි දේ මම කියලා දෙන්නම් කියලා. ඊට පස්සේ හරි දේ අහලා හරි දේ පිළිබඳව අවබෝධය ඇති කරගත්තා. තේරුම් ගත්තා. අපි මේ ඇඟේ ඇලිලා තියෙන මලකඩය, අවිද්‍යාව නැමැති මලකඩය සුළුපටු මලකඩයක් නෙමෙයි බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ. මහණෙනි, අවිද්‍යා පරමං මලං. ලෝකේ තියෙන ඝනම ඝන මලකඩය තමයි මේ අවිද්‍යාව. මේ යකඩවල රැඳෙන මලකඩවල ආම්බු තෙල් හරි කොකා කෝලා හරි මොනවා හරි දාලා යවන්න පුළුවන්. ඒ කොකා කෝලා කියන්නේ මලකඩ යවන්න හොඳ මේ එකක් දාලා බලන්න මේ මලකඩ අයින් කරන්න පුළුවන්. හදිසියේ වුණා බොන්නත් පාවිච්චි කරන්න පුළුවන්. සාමාන්‍ය මලකඩ ඉවත් කිරීම සඳහා තමයි ගොඩක් වෙලාවට කොකා කෝලා වගේ භාවිත කරන්නේ දැන්. ඒ නිසා මේ අවිද්‍යාව නැමැති පරම මලකඩය ලේසි කන්නේ. දැන් ඔබටම තේරෙනවනේ නේද ගලව ගන්න කොච්චර අමාරුද කියලා. නමුත් මේ මලකඩ ඉවත් කරේ නැති වුණොත් මොකද වෙන්නේ? නියත සම්බෝධි පරායන ගුණයකට ඔබ පාත්‍ර නොවුනොත් ඔබට මොකද වෙන්නේ? සතර අපාය ගෙදර යන්නේ. සතර අපාය ගෙදර. ගොඩාක් මිනිස්සු මේ මනුෂ්‍යත්වයෙන් පිරීලා පෙරේතිය වෙනවා. ගොඩාක් මිනිස්සු තිරිසන් අපායට යනවා. ගොඩාක් මිනිස්සු නිරේත යනවා කියන දේ. මම පහුගිය දවසක කෙනෙක්ගෙන් ඇහුවා කොහේ යන්නද ඉතින් ওই විදියට වැඩ කරන්නේ කියලා. කෙලින්ම කටින් කියනවා සතර අපායට තමයි හැඳුරුවන්නේ කියලා. මං කෝ විහිළුවටවත් ওই කටින් කියවෙන දේ ඒකම වෙන්න පුළුවන් කියලා. මේ විහිළුවට උනත් එහෙම කටින් කියන දේ ඒක වෙන්න පුළුවන් ගොඩාක් කාලවලට ඔබට. ඊවස් කියනවා ඔය කමක් නෑලු. ඉතින් මං කෝ ඔබෙන්ම විවෘත කළා දෙන්නේ ඔබේ සිත ඔබ සතර අපායට. ආයි වෙන කතාවක්. තවත් කෙනෙක් බුදු කෙනෙක් ඇවිල්ලා කියන්න ඕනාව නෑ ඔය සතර අපාය යනවා කියලා. ඔබම විවෘත කළා ඉවරයි සතර අපායට. සතර අපායට බිය වෙන කෙනෙක් මේ සතර අපායෙන් නිදහස් වෙන්නේ. ඒ ගොඩාක් ඔය ධර්ම අවබෝධය කරගන්න ඇයිද තියෙන එක්තරා දෙයක් තමයි අපා බිය. ඒතු අපායට බයයි. අපායට බය කෙනෙක් තමයි අපායේ නිදහස් වෙන්නේ. දුප්පත්කමට බය කෙනෙක් තමයි දුප්පත්කමින් පෝසත් වෙන්නේ. ඒ වගේ නුගත්කමට බය කෙනෙක් තමයි උගතෙක් බවට පරිවර්තනය වෙන්නේ. අපකීර්තියට බය කෙනෙක් තමයි කීර්තිය ප්‍රශංසාව ලබන්නේ. අඥානකමට බය කෙනෙක් තමයි ඥානවන්ත වෙන්නේ. දුස්චරිතයට බය කෙනෙක් තමයි සුචරිතෙහි යෙදෙන්නේ. පවට බය කෙනෙක් තමයි පිනෙහි යෙදෙන්නේ. ඒ නිසා අර ලැජ්ජාවයි බයයි තියෙන්න ඕන අකුසලයට. අකුසලයට තියෙන්න. අකුසල ධර්මෙහි ලැජ්ජාවයි බයයි තිබුණහම තමයි ඒ අකුසලෙහි නිරුද්ධ කරන්නේ. අධර්මයට බය වෙන්න ඕන. ධර්මෙහි පෝෂණය වෙන්න. ආගමක් තුල නිවන නැහැ පිටතට. බුද්ධ ආගමෙත් නිවන නැහැ, වෙන ආගමකත් නිවන නැහැ. ආගමක් තුල ස්වර්ගය හෝ නිවන පවතින්නේ නැහැ. ඒක පවතින්නේ තමන්ගේ චේතනාමය ස්වરૂපයක. ඒ වගේම පුජ්‍යලේ කවදාවත් නිවන් දකින්නේ නැහැ. ඒ කියන්නේ ස්ත්‍රියකට නිවන් දකින්නත් බෑ, පුරුෂයෙකුට නිවන් දකින්නත් බෑ, නපුරුෂයෙකුට නිවන් දකින්නත් බෑ. ගති ලක්ෂණ නැති කෙනෙක් තමයි නිවන් දකින්නේ. නිවන් දකින්නේ මස් ඇස් දෙකෙන් නම් නෙමෙයි කියලා දැනගන්න ඕනේ. මොන හේඳ නිවන් දකින්නේ? විමුක්තිය ඇසී තමයි නිවන් දකින්නේ. විමුක්තිය අත කොහෙද තියෙන්නේ? විමුක්තිය ඇස කියලා කියන්නේ පිළිතුරේ මේ විශ්ව ඇස. විශ්ව ඇස කියලා කියන්නේ අනන්ත ධම. අනන්ත විශ්වයක් තුළ අන්තයකට දෘෂ්ටියකට පත්වෙච්ච මිනිසයා. ඒ මිනිසයාට බුදුහාමුදුරුව ආරාධනා කරන ඔබත් මේ අනන්ත විශ්වය ඇතිව ධර්මයේ රැකගන්න, ධර්මයේ ආරක්ෂා කරන්න විෂ්ණු දෙවියෝ බාරගත්තා. කොහේ විෂ්ණු දෙවියෝ නිල් පාටයි? කොහේද විෂ්ණු දෙවියෝ ඉන්නේ? විෂ්ණු දෙවියෝ කියන්නේ මේ අනන්ත විශ්වය ස්වභාව ධර්මය. බුදුහාමුදුරගේ ධර්මයේ රැකගන්න, ධර්මයේ බාරගත්තේ ස්වභාව ධර්මය. ධර්මයේ තියෙන්නේ ස්වභාව ධර්මය. විෂ්ණු කියලා කියන්නේ මේ සියල්ලම මවපු, හදපු, නිර්මාණය කරපු විශ්වය. ඒකට රූපයක් හදලා අතක් අඩක් පඩක් නාහයක් දාලා මිනිස්සයා මුලා වුණා. මේ චිත්‍ර කලාකරුවම තමයි ගොඩක් මුලාවල් කරලා තියෙන්නේ. දැන් සත්සතියේ දින යථාර්ථය ඒ කලාකරුව කරපු දෙයින් තමයි විනාශ වෙන්නේ. හැබැයි කලාකරුව කළේ යහපත් දෙයක්. මේ මෝඩයෝ එක මෝඩ විදියට ගත්තට මොකද කරන්නේ? හරි විදියට ගන්න තේරුමක් ඇතුව ඒවට හරියට නම් දාලා අවබෝධයක් ඇති කරගන්න ඒ අදහස් ගෙනල්ල තියලා තියෙනවා. ඒවා අමු අමුෙන් ගත්තා. ඉන් පස්සේ ඉතින් ඒකට කලාකරුවට දොස් කියන්නත් බෑ. ඒක අවබෝධ කරගන්න කෙනාගේ දොස්. බ්‍රහ්ම විෂ්ණු ඊශ්වර නේද? නිර්මාණය, පැවැත්ම සහ විනාශය. ඒකට පුජ්‍යලයෝ හතර දෙනෙක් නම් කරා. පුජ්‍යලයෝ හතර දෙනෙක් නේ ස්වභාවික ක්‍රියාකාරීත්වය පැවැත්ම. ඉතින් අපි සියලු දෙනාගේ සියලු දෙනාම මේ විශ්වයේ මවපු දේවල්. සියලු දෙනාම මේ ස්වභාව ධර්මයේ දෙවියන් වහන්සේගේ මැවීම. එයාට කටක් බඩක් අතක් නාසයක් නැහැ කියලා තේරුම් ගන්න තියෙනවා. ලෝමෙව දෙවියන්ට එහෙම එකක් නෑ. ඒක තමයි ස්වභාව ධර්මය. ඉතින් මේ මිනිස්සු හිතුව මේ කවුරු හරි එක් පුජ්‍යලෙක් ඉන්නවයි කියලා. පුජ්‍යල ක්‍රියාදාමයක් තියෙනවයි කියලා. ඊට පස්සේ මේ විශ්වයේ යදින්නට බලාපොරොත්තු වෙනවා. විශ්වයේ යදින්නට බෑ. මොකද විශ්වයට කන් නෑ. දෙයියන්ට කන් නෑ. දැන් ධර්මයේ කියවන මිනිස්සෙක් මැරිලා ගිහිල්ලා උපදින දෙවියෝ කියන්නේ එකක්. මේ ස්වභාව ධර්මයේ දෙවියන් කියලා ආමන්ත්‍රණය තුළ ආමන්ත්‍රණය කිරීම තව එකක්. දැන් හිරුට හිරු දෙවියෝ නේද? සඳුට සඳු දෙවියෝ. ඊට පස්සේ වලාකුළු වලට වලාහක දෙවියෝ. දැන් දැකලා තියෙනව නේද නවග්‍රහයන්ට චිත්‍ර ඇඳලා තියෙනවනේ නේ? ඔව්, නවග්‍රහයන්ට පූජාවල් පවත්වනවා. බ්‍රහස්පති ග්‍රහයට පූජා පවත්වනවා. බ්‍රහස්පති ග්‍රහය දන්නවද දන්නේ නැහැ නේද? ඈ සිගුරු අපලට, ඔව් සිගුරු අපලට ඒ දෙයියන්ට ග්‍රහයෙන් පූජා පවත්වනවා. ඔව් රවිගේ හිරුගේ අපල දුරු වෙන්න මෙහෙන් තියන පූජා ඉර දන්නවද දන්නේ නැහැ. ඒවයින් යම් යම් ස්වභාව ධර්මයේ යම් කිසි ආකර්ෂණ ශක්තියක් තියෙනවා. හැබැයි ඒක පූජා වට්ටේට නම් කරන්න පුළුවන් කම නැහැ. ඒක තමන්ගේ සිත සංසුන් කර ගැනීමෙන් යම් වැඩ පිළිවෙලක් කිරීමෙන් තමයි හදන්න පුළුවන් කම තියෙන්නේ. එහෙම නැතුව ග්‍රහයන්ට කරන්න පුළුවන් දෙයක් නැහැ. අනිත් එක තමන් හිටියොත් ග්‍රහය කරනකම් කවදාවත් බෑ. කර්මය කරලා දෙනකම් බෑ. පෙරපින මතු වෙනකම් බෑ. ඔබටයි මතු කරගන්න තියෙන්නේ. පෙරපිනට වඩා වේගින් ඔබට දුවගෙන යන්න පුළුවන්. ඔබට මේ අවස්ථාව කුසලයේ වර්ධනය කරගන්න ඔබ කල්පනා කරනවා. විදර්ශනා ඥානයමයි නුවණමයි දහමට හේතුව. දැන් ධර්මදේශනාව ටිකක් අහගෙන ආවම ටිකක් දවල් වෙන අර උදේ තිබුණු චිත්ත වේගය සිතුවිලි එන මට්ටම් අඩු වෙනවද නැද්ද? අඩු වෙනවා. ඇයි ඒ? ඒ කියන්නේ පින්නතුනි දෘෂ්ටි කඩනවනේ. සාන්නාසි දේශනාව තුළින් දෘෂ්ටි කඩලා දානවා. දෘෂ්ටි කඩලා දානකොට හිත සැහැල්ලු වෙනවා. සමහර අය ඒක උනේ කොහොමද කියලා දන්නේ නැහැ. මොනෝ නිසා මොකක් නිසා වුණාද කියලා දන්නේ නැහැ. නමුත් මා තුළ සැහැල්ලුවක් හට වෙන්න තියෙනවා. සංකල්ප කඩලා දැම්මා. පදපරම භාවයන් අල්ලාගත්තු ස්වභාවයන් බිඳලා දැම්මා. හැබැයි ඕක තමන්ම බිඳ ගන්න ගියාට තමන්ට බිඳ ගන්න පුළුවන්කම නෑ, ශක්තියක් නෑ. ඒක නිසා කල්යාණ මිත්‍රත්වයෙන් ලැබෙනා වූ ඒ උපකාරයෙන් මෙයා ගොඩට එනවා. එතකොට ලේසි වෙනතුන ඕනම කාර්යයක යම්කිසි තව කෙනෙක් උදව් කරන්න කෙනෙක් හිටියා මේ කාර්යයෙහි යෙදෙන්න අපිට ලේසි වෙනවා. ධර්මයේ පිහිටත් අපිට තව පැත්තකින් ලැබෙනකොට අපේ විමර්ශන බුද්ධියත් ඒකට එකතු වෙනකොට සහනශීලී වෙන. හැබැයි තව කෙනෙක් ඇවිල්ලා ධර්මයට සිත යොමු කරන්නේ නැතුව හිටියොත් එයාට ඒ සහනශීලීත්වය ලැබෙන්නේ නැහැ. ධර්මයට සිත යොමු කිරීමයි සද්ධර්මය ඇසීමයි සමගින් තමන්ගේ හිත සැහැල්ලු කරනවා. ඔබ නොදන්න මාවතක ගමන් කරන්න ගුරුවරයාගේ යුතුකම හරි මාවතෙහි යොමු කිරීම. තව කෙනෙක්ගෙන් පාර අහගෙන ඔබ නොදන්න පාරක ගමනක් යනවා. ඉතින් හරි ගුරුවරයා වරින් වර ඔබ කිසි කලක නොගිය, කිසි කලක නොඇසු, කිසි කලක නොසිතු ප්‍රදේශයක් සොයාගෙන ඔබ යනවා. ඔබට කියනවා පුබ්බේ අනනස්සුතේසු ධම්මේසු. ඔබ තවමත් මේ නිර්වාණ ධර්මයේ කියන එක ගැන අසා දැනගෙන නැහැ, අවබෝධ කරගත්ත නැති කෙනා. එයා යන්නේ පෙර අහපු දැකපු මාර්ගයක නම් නෙමෙයි යන්නේ, අලුත්ම මාවතකයි ගමන් කරන්නේ. දැන් මේ තියෙන හිතේ නිදහසත් එක්ක අපේ හිත කොහේ හරි අරමුණුගත කරන්න ඕනද? නෑ, අරමුණකින් තොරව නිදහස් වීමක් වෙලා. අරමුණු මුල් කරගත්ත නිදහසක් නෙමෙයි, අරමුණකින් තොරව නිදහස් වෙලා තියෙනවා. අරමුණු කරගන්න අවශ්‍යත් නෑ. තේරෙන එකද හොඳ නොතේරෙන එකද? නොතේරෙන එකයි හොඳ. අර මෝඩයන්ට නොතේරෙන තැනකුත් තියෙනවා. ඒ තැන නෙමෙයි, ඥානවන්තයන්ට නොතේරෙන තැනකුත් තියෙනවා. අර ඥානවන්තයෝ නොතේරුම් ගන්න තැනයි වැදගත්. මෝඩයන්ට තේරෙන්නේ නැත්තේ කල්පනා කරන්න ශක්තිය නැති නිසානේ. ඥානවන්තයන්ට නොතේරෙන්නේ අරමුණු කරගන්නේ උපාදාන කරගන්න නැති නිසා. එතනත් වරද්දලා ගත්තොත් එතනත් දුමුග යනවා. දැන් ගොඩක් වෙලාවට අපි කිව්වහම මේ දහමේ කරන්න දෙයක් නැහැ, නොකර ඉන්නයි තියෙන්නේ කිව්වහම, ආ ඉතින් දහමේ කරන්න දෙයක් නැත්නම් ඉතින් අපි පරණ ටික කර කර ඉන්නවා. එතකොට නොකර ඉඳීමක්ද නැහැ. එනිසා මේ ගම්මීර ධර්මයේ සරලව ගන්න හොඳ නැහැ කියන්නේ. අම්බීර ධර්මයේ ගැඹුරු විදියටම ගන්න ඕනේ. කොහෙද යන්නේ දන්නේ නැහැ. කොහේ ඉඳලාද එන්නේ දන්නේ නැහැ. දන්නේ නැද්ද? දන්නවා. දන්නවද? දන්නේ නැහැ. ඉතින් ඕක නිර්වචනය කරන්න ගියාම පුදජන මනසකින් මොනෝ කරයිද දන්නේ නැහැ කෙනෙක්. හැබැයි ඒ ආර්ය ශ්‍රාවිකාවක්. නමුත් ඒකට කිව්වේ මොකද්ද? පිළිකුල් භාවනාව කරලා එයා සෝහන් වෙලා හිටියයි කියලා. පිළිකුල් භාවනා කරලා සෝහන් වෙලා හිටියා නෙමෙයි, ඊට කලින් දේශනයක් අහලා ධර්ම අවබෝධය කරගත්ත හේෂකාරී දිනේ. පිළිකුල් භාවනාවල් දෙන්නේ කොහෙද? අර පිළිකුල් භාවනාවල් කරන්නේ අර ඉන්දියාවේ ඉන්න යෝගින් ටික. මිනියට කටු තියාගෙන ළඟ ඔළුවේ මිනියට කටු බැඳගෙන මිනියට කටු අර හැරමිටිය ගහගෙන ඒ කටු ඇඟේ එල්ලගෙන අර ඉන්න දැකලා නැද්ද ඉන්දියාවේ මිනිස්සු? ඒ මිනිස්සුන්ට ඉතින් අවිද්‍යාවෙන් මත් වුණාට පස්සේ මොනව කරන්න බැරිද? මිනිහ ඔළුවට තියලා තියාගෙන නිදා ගන්නවා, අමු අමුවේ සත්තු මරාගෙන එවලෙම ලේබුණා. නොයෙකුත් දේවල් දැකලා නැද්ද මේ මිත්‍යා දෘෂ්ටිය තුල කරන දේවල්? මේ ඇටකටු පෙන්නලා නිවන් දකින්න පුළුවන් නම් කොච්චර ශෝක්ද? එහෙනම් ඉස්සල්ලාම දකින්නේ අර මෝචරී මිනිස්සෙලා. ඒ ඩොස්තරවරු 100 පාරක් නිවන් දැකලා තේරුණාද? ඒ ඇටකටු පෙන්නලා නිවන් දකින්න පුළුවන් කමක් නැහැ. මේ අපරාධේ සායනාන්තල කරන මෝඩකම් සම්පූර්ණ බොරුවක්. ඒක නිවන් දකින්න බෑ. ඒවයි යම්කිසි මානසික කම්පන හදලා වුණනම් තියන්න පුළුවන් මිනිස්සයව. ඒ කම්පන වෙන අය කම්පණයටපත් වෙනව නැති අය නෑ. කම්පන ඇති කරන්න පුළුවන්. මානසික කම්පනයක් තුළ හික්මවීමක් බුදුදහම තුළ නෑ. පිළිතුරු බය කිරීමක් නෑ. දෙවෙන ආගම් වල තියෙන්නේ ඒකයි. දෙවියෙක් හදනවා, දෙයියන්ට බය කරනවා මිනිස්සයව. බය කරලා හදනවා. එතකොට අපිත් කරන්න මොකද? අපිත් ඇටකටු ටිකක් පෙන්නලා බය කරලා තියන්න හදනවා. ඊළඟට තැන් තැන් වල මම දැකලා තියෙනවා අපායවල් හදලා තියෙනවා. මේ අපාය පෙන්නලා බය කරලා තියන්න හදනවා. බය කරලා මිනිස්සු හදන්න බෑ. සමහර කට්ටියට අපාය දැක්කහම මේ ගිහිල්ලා එන්න ඕනේ කියලා හිතෙන්න පුළුවන්. අපි යම රජ්ජුරුව කිව්වහම ඒකට පුජ්‍යල නිර්මාණයක් තමයි. හැම කෙනෙක් ළඟම යම රජ්ජුරුව ඉන්නවා. නැත්නම් හැම කෙනෙක් ළඟම ශක්‍ර දේවේන්ද්‍රයා ඉන්නවා. නැත්නම් ඒ මිනිස්සෙක් ළඟ 31 තලෙම හැම මොහොතකම කැරකෙනවා. යම රජ්ජුරුව ඔබම තමයි. ඔබම තමයි ඔබ සුගතියට යනවද දුගතියට යනවද කියලා තීරණය කරන්නේ. ඔබ දුගතියට කැමති වුණොත් ඒකාන්තයෙන් දුගතියට යාවි, සුගතියට කැමති වුණොත් සුගතියට යාවි, මාර්ගඵල අවබෝධයට කැමති වුණොත් මාර්ගඵල අවබෝධය ලබාවි. ඒකාන්තයෙන් මම මේක අවබෝධ කරගත යුතුයි කියන අදිෂ්ඨානයෙන් වැඩ කළොත් එයා ධර්ම අවබෝධය කරගන්නවා. සුභද්‍රට කියනෝනේ නේද? අවසාන වතාවේ බොහොම සරලයි. ආකාශේ බදන්නත්ති සමරෝණත්ති බාහ්‍ය. ඒ වචනේ ඇති. සංඥාවකින් නිවන හොයන්න එපා. රූපෙකින් නිවන හොයන්න එපා. වේදනාවකින් හොයන්න එපා. සංකාර විඥානයකින් හොයන්න එපා. නිවන හේතුව සමනෝ නැති බාහිරේ. ශ්‍රමණයා බාහිරේ නැත. උපමාව තමයි අහසේ පිය සටහන් නැතිසේ ශ්‍රමණයාද බාහිරේ නැත. ඒ කියන්නේ අහසේ පිය සටහන් නැතිතේ ශ්‍රමණයා ළඟද සටහන් නැත. එතකොට සටහනකින් ශ්‍රමණයෙක් හොයන්න පුළුවන් කම නැත. දැන් ඔබ නිවන කියලා හොයන්නේ සටහනක් නම් මේ වචනේ ගොඩාක් ඔබට උපකාරක වෙනවා. නමුත් මේක අවබෝධ කරගන්න ඕනේ, ප්‍රත්‍යක්ෂ කරගන්න ඕනේ. සංස්කාරක ධර්මයන් අතර බුදුරජාණන් වහන්සේ නැත, බුදුරජාණන් වහන්සේලා මිය යන්නේ නැත. ඉරණුවන් පෑම කියන්නේ බුදුහාමුදුරන්ගේ මිය යෑමක්, එහෙමනම් අභහප්‍රාප්ත වීමක් එහෙමනම් නොවේ. ඒ පංචස්කන්ධයේ සිදී යෑමක් සිදු වුණා මිසක් අර අවබෝධය කියන උත්තුංග කෙලෙස් පරිනිර්වාණයෙන් නිර්වාණයටපත් වූ බුදුරජාණන් වහන්සේ නම් මිය යෑමක් සිදුවන්නේ, පිරිනුවම් පෑමක් ආයි සිදුවන්නේ නැත. ඒ පිරිනුවම් පෑම සිදු වුණා අවුරුදු 35යි. ආයි පිරිනොම් පාන්නේ කිසි දවසක බුදු කෙනෙක් උපත මරණය කියන එක නැහැ. බුදු කෙනෙකුට මෙතන ඉඳලා උපත මරණය කියලා දෙකම එකක් නැහැ. උපත මරණය කාටත් නැහැ. උපත මරණය හදාගන්නේ මේ අවිද්‍යාත්මක උපාදානය නිසා. උපත්තිකාරක ශක්තියන් තියෙනතුරු උපත්ති භාවයන් තියෙනවා. ඒ උපත්තිකාරක ශක්තියන් දුරු කරපු තැන උපත මරණය නැහැ. මුත්‍ය යථාර්ථයේ තුල පවතින්නේ යටින් උපත මරණය නැති ස්වභාවය. නමුත් උපත මරණය නැති ස්වභාවය තුල අවිද්‍යාව අවිද්‍යාත්මක ශක්තියක් හැදෙන. ඒ ශක්තියේ බලයක් හටගන්නවා. නේ දැන් අපි හිතමුකෝ තමන්ට ඉඩමක් කියලා එකක් නෑ කාටවත් මිනිස්සුෙකුට මේ ලෝකේ. නමුත් බලන්නනේ, ජාතියක් කියලා එකක් නෑ, භාෂාවක් කියලා එකක් නෑ. නමුත් ඒක තුළ තියෙන අවිද්‍යාව ලෝකේ. ඉතින් මේ සද්ධර්මයට පත් වෙන කට්ටිය හැමදේම අතහරිනකොට අසද්ධර්මී පිරිස මේක උපායශීලීව මංකොල්ල කන ස්වභාවයක් තියෙන එක තමයි ලෝකේ ස්වභාවය. ධර්මානුකූල මේ මිනිස්සයා ඒක අත්හැරීමෙන් බලනකොට ඒක එහෙම වෙනවා. භාෂාවෙන් මංකොල්ල කනවා හැම දෙයකින්ම. ජාතියෙන් වර්ගයෙන් හැම එකෙන්ම මංකොල්ල කෑම කරන එක පැත්තක් අතහරිනකොට අනිත් පැත්ත ඒක ගිල ගන්නවා. ගැටලු එහෙම කෙනෙකුට ඉදිරිපත් කරන්න තියෙනවද? ඊයට කදාගල සියලු වචනවල අප පෙන්නුම් කරේ අනිත්‍යතාවය. ඒ වචනවල තියෙන අනාත්මික ස්වභාවය, අනාත්ම ස්වභාවය. ඒ වචනවල තියෙන අල්ලා නොගැනීමට හේතුවක් වන දුක්ඛදායි ස්වභාවය අල්ලා ගත්තොත් පවතින. ඉහත සඳහන් හැම වචනයකින්ම පෙන්වා වදාළේ සංස්කාරක ධර්මයන් තුල, සංස්කාරක ධර්මයන් අතර පවතින අවිද්‍යා සහගත බව, නොවැළීමට හේතු. එහෙම නැතුව ඒ සිදු වචනයකින් මේ ලෝකේ සත්‍යයක් තියෙනවා ඒ ප්‍රකාශයක් කළේ නෑ. මේ ලෝකය සම්පූර්ණ දුක මත සහ අවිද්‍යාවක් මත පවතිනා වූ දෙයක් බවත්, ලෝකේ නිදහස් වීමම සැනසිලිදායක බවත් පෙන්වා වදාළා. මේ ලෝකේ සියල්ල අතහැර ඔබ විශ්වගත වෙන්න, මේ විශ්වයට මුසුවන්න, එවිට ඔබ නිවී සැනසී ආවේ. මනස ඔබගේ මුදා හරින්න, ඉන්ද්‍රයන් මුදා හරින්න, ස්වභාවය තුල ඔබ කවදාවත් අතරමං වීමක් වන්නේ නැහැ. අක්නිසාදයක් ඔබගේ නිවහන විශ්වය බවට පත්වෙන නිසා. ඔබගේ නිවහනය විශ්වය බවට පත් කරගන්න. හොඳයි, හැමදාටම තෙරුවන් සරණයි.